සාදු සාදු සාදු බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සංසාර සාරෝග විනීතනි සම් සම්නීත සාතං සුචි සාරදී සම් සන්දේර කං සන්න සනූපලා සම් සංලාපදේසින් පනමේ විසාසම් සංසාබිගං කේවල මෝහනාසම් සන්නාහ කන්මාර රණේ විස සංසේවිතං දාසි මුදාර හාසම් සංහාර ධම්මං පනමේ සදා සම් සන්දාස ගන්නා සිත පාපනා සම් සන්නාපදන්සින් හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාර වාසම් සංවාර සංගම් පනමේ රසාසං බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම ගෞරවනීය ධම්මගරු පඬිතුමන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දවසේදී ආචාර්ය ආනන්ද සේනරත් මහත්මයාගේ නිවසේ මේ නිවසට සම්බන්ධ වුණු කමිනුන පින්තුන් හැමදෙනාම එකතු වෙලා මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් පින්කමක් මේ පින්කමේ ප්‍රධාන ආරම්භන මේ පින්තුන් හැමදෙනාම බොහොම හොඳින් දන්නවා ආනන්ද සේනරත් මහත්මයාගේ ආදරණීය ස්වාමි දේනිය හැටියට ඔබ අප සමග බොහෝ කාලයක් ජීවත් වෙලා දැනට වසර 5කට පෙර 2020 නොවැම්බර් මාසයේ ඔබ සමදනාම අතරින් සදහටම වියෝ වන්නට යෙදුන ආචාර්ය දේනිය සේනරත්න ආදරණීය ස්වාමි දේනියගේ ආදරණීය සහෝදරියගේ ආදරණීය ඥාතිවරයගේ එවගේම ආදරණීය මිතුරියගේ අභාවයෙන් පසු වසර 5කට පස්සේ පවත්වන පුණ්‍යානුමෝදනා පින්කමටයි පින්වත් හැමදෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ ආනන්ද මහත්මයා දේහි නෝන ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මූලික කරගෙන විහාරස්ථානට සම්බන්ධ වෙලා බොහෝ කාලයක ඉඳලා විහාරස්ථානයේ සිද්ධ කරන පුදුමහත් කටයුතු හැම දෙයකටම සම්බන්ධ වෙලා පින්කම් සිද්ධ කරගත්තා ශාසනයේ උන්නතිය වෙනුවෙන් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ මුල් කරගෙන ඒ විහාරස්ථාන දියුණුව සඳහා බොහෝ සෙයින් කටයුතු කළා. අදටත් ඒ ගැටකිරීම කිසි වෙනසක් නැතිව ආනන්ද මහත්මයා සිද්ධ කරනවා. ඉතින් ජීවිතයේ අනිත්‍යතාව අපට හොඳින් මෙනෙහි කරන්න පුළුවන් අවස්ථාවක් වුණා. දෙහිින් නොනගේ අභාවයේ සිද්ධ වෙච්ච අවස්ථාව. අපට අදටත් මතකයි මේ නිවසට ඇවිල්ලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දවස් ගණනාවක් තිස්සේ පිරිස් සජ්ජහායනා කළා. එතුමිය අවසන් ගමන යන සූදානම් අවස්ථාවේදී බොහොම සිහි කල්පනාවේ යුක්ත එතුමිය මේ ජීවිතයට සමුදුන්නා. ඒ අවසන් කටයුතු සිද්ධ වෙන අවස්ථාව වෙනකොටත් එතුමිය බොහොම කල්පනාවේ යුක්ත ධර්මයේ මෙනෙහි කරමින් ජීවත් වුණේ. ඒ කාරණාව අපි හැම කෙනෙක්ම හොඳින් දන්නවා. ජීවිතය පිළිබඳව තියෙනා වූ අවබෝධය ධර්මයේ තුලින් ඒ ජීවිතයේ තේරුම අරගෙන ජීවත් වන චරිතයක් තමයි දේහි සේනරත්න නෝනා මහත්මිය. ආනන්ද මහත්මයාත් එතුමීගේ අභාවයේ ඉඳලා මේ දක්වා ඉතින් මේ වෙනුවෙන් මේ ගුණ සිහිපත් කරමින් නොඑක් ආකාරයකින්කම් බොහෝ වර සිද්ධ කළා. විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා 2025 වර්ෂයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ කට්න මහා චීවර පූජා ප්‍රධාන දායකත්ව ධර්මයෙන් කටයුතු කරමින් ආනන්ද තිරගත මහත්මයා තමන්ගේ ආදරණීය ස්වාමි දිවිණියගේ අභාවය මුල් කරගෙන මේ ගුණ සිහිපත් කරගනිමින් සිටි පුණ්‍යානුමෝදනා කරන්නට පිංක මහත් උත්කර්ෂවත් අන්දමින් ඒ වගේම හැමදෙනාටම පින් වැඩෙන ආකාරයක හැමදෙනාටම පින් පුරන්න පුළුවන් ආකාරයක ඒ කර්ණ පින්කම මහත් පරිසරින් සිද්ධ කරන්න තියෙනවා. ඉතින් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ එතුමියගේ ගුණ සිහිපත් කරගෙන ජීවත් වෙලා ඉන්න ආදරණීය ස්වාමි පුත්‍රයාණන් ඒ වගේම ජීවත් වෙලා ඉන්න අපේ එතුමියගේ සහෝදරියන් විශේෂයෙන්ම සතුනෝන ඇතුළු පවුලේ සහෝදරියන් පවුලේ ඥාතීන් ඒ වගේම හිතවතුන් වෙනුවෙන් එතුමිට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඒ වගේම බලාපොරොත්තු වෙනවා ආනන්ද මහත්මයාගේ දෙහිින්නෝණගේ මේ පරිලෝකියා වූ ආදරණීය දෙමාපියෝ සිහිපත් කළේ අම්මර තාත්තර පුණ්‍ය ආනුමෝදනා කරන්නට අශෝක සෙනිරත්න ආදරණීය පියතුමා පණිවිඩ කෙවිගේසිංහ ආදරණීය අම්මා සෑම් ශ්‍රීමාන ආදරණීය පියතුමා අයිරාංගනී ශ්‍රීමාන ආදරණීය මෑණියන් වහන්සේ කියන ඒ දෙපාර්ශ්වයේ ආදරණීය දෙමව්පියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආනන්ද මහත්මයාගේ මේ පරිලෝකියා වූ සහෝදරින් දෙදෙනාට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්කමන සම්බන්ධ වෙන උදව් උපකාර කරන හැමදෙනාගේම මේ පරිලෝකියා වූ සියලු ඥාතීන් පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙයින් නොවන අභාවයෙන් පස්සේ වසරකට පස්සේ මේ පරිලෝකීය අනෝජ අවිදානගමගේ ආදරණීය ඒ මහත්මිය සිහිපත් කරගෙන හැමදෙනාගේම සොහවිලිය ඒ වගේම මුතුරිය සිහිපත් කරගෙන එතුමේ පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දල්සි ඒ ආදරණීය මාතාව සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මාළනී වෘද්ධිගෝ මාතාව සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ කින්කමට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතින් මේ තවත් තරමුණක් තමයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ජීවත් වෙන ජයන්ත සෙනිරත්න ඒ ආදරණීය සහෝදරයාගේ දියණිය හසින් සෙනිරත්න දියණියට එතුමිය ඒ දෙවියන් දරුවා ලබන්න බලාපොරොත්තු වෙන අවස්ථාවේ ඒ දියණියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් සමාගෙන බලාපොරොත්තු වෙන පිළිතුන් හැමදෙනාම ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ දානය පූජා කරලා සංඝ සෞදානමය පින්කමක් සිද්ධ කරලා ඒ පුණ්‍ය ආනුමෝදනා කිරීම ආශිර්වාද කිරීම සිද්ධ කරන්නට මේ පින්කම ඉතාමත් සාර්ථක කරගන්නට ඔබ හැමදෙනා කෙරෙහි යම්කම් පාවිච්චි කරනවා ගෞරවනීය මහා සංඝරත්නය පිළිගැනීම අප හැමදෙනාගේ යුතුකම. ඒ සඳහා ඉතාමත් ගෞරවණීය සිහිපත් කරනවා මේ අවස්ථාවේ වමදාල ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ධර්මාචාර්ය අවසරයි එස්.ඔ. ධම්මගරු පණ්ඩිත හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ විලගම ධම්මාලංකාර හාමුදුරන් වහන්සේ, ඒ වගේම විලගම නන්දරතන අපේ හාමුදුරන් වහන්සේ, ඒ වගේම දෙහිගාහේ කෝවිද ස්වාමීන් වහන්සේ, ඒ වගේම නේපාලයේ සුවන්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම තමලගම විසිති ස්වාමීන් වහන්සේ, කිනසොත් සීල් ස්වාමීන් වහන්සේලා මේ කින්කමට ඔබ හැමදෙනා අතරින් මනුකම්පා කරගෙන වදාලා අපි ගෞරවනීය මහා සංඝ රත්නයේ තාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා කියන චේතනාවෙන් හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න අපි ගෞරවනීය මහා සංඝ රත්නයේ ආරාධනා කරනවා. මෙතන පටන් ඔබ හැමදෙනා අතරින් අනුකම්පාවෙන් මේ කින්කම සාර්ථක කර දෙන හැටියට ආගමික වතාවත් සිද්ධ කරන හැටියට ඒ සඳහා පළමුවෙන් පින්තුන් පංචශීලයේ සමාදන් කරවන්නට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා විල්ගම නන්දරතන අපේ ස්වාමීන් වහන්සේට. හැබැයි පින්තුන් සිරිදනාම සාදුකාරය ප්‍රවත්තලා නමස්කාරය කියන්න හොඳයි පංචශීල සමාදන් වීම සඳහා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ සංඝං சரணံ ဂစ္ဆာမိ පාමාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සැනහවත් වාසනාවන්ත පින්තුනි දැන් බලාපොරොත්තු වන්නේ සූදානම් කරපු සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට ආනන්ද මහත්මයා ඇතුළු ඔබ හැමදෙනෙම ඉමහත් ශ්‍රද්ධාවෙන් සූදානම් කොට තැන්පත් කරලා තියෙන මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපේ සරණිය අපේ සාස්තුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ නික්ලේශී සම්බුදු ගුණයන්ට පූජෝපහාරයක් වශයෙන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට වසර 5කට කලින් මියගිය දේහිනී සෙනවිරත්න මහත්මිය ඇතුළු නම් සඳහන් කළ සියලු ඥාතීන්ගේ සසර ජීවිතයේ සුවපත් වීම සඳහාත් එයට උතුම් ධර්ම අවබෝධය සඳහාත් මේ පින හේතු වේවා. මේ සම්බුද්ධ පූජාමේ කුසලයේ ආනිසංසය අනුමෝදන් විය හැකි යම් තාක් සත්‍යයන් සසර පොතන හෝ තැනක සිට මේ දකින්න පුළුවන් තැනක සිටින් නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, උතුම් ධර්මාභෝධයටම පත් වේවා. ඒ වගේම ඔබ හැම දෙනාගේම සිතෙන්ගේ සක් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වන්නට මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ග යාමි වන්දාමි තේතියං සම්පං සප්පතානි සුඛදිට්ඨං ශාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං ඝනසාරම්පදින්නේන දීපේන තමලං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධසම්භාරයුත් තේන දුපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාපාචන මුද්දමං වන්නගන්ධ ගුණෝටේතං ඒකං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේනේන පුඤ්ඤේන මේ තේනචෝතු මක්ඛං උප්පන්මිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාශභාවං අදිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුද්දම අදිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුද්දම අදිවාසේතු නෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුද්දම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිම්බාල හොඳයි පින්නතුනි ඊළඟට තියෙන්නේ දානීය සංසතු කොට පූජා කිරීමේ කටයුත්ත. ඉතින් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ කටයුත්ත සිදු කර දෙන ලෙස අප විහාරවාසී ගෞරවනීය විසුද්ධි හඳුරන් වහන්සේට. වැඩමවා වැඩ සිටින ගෞරවනීය ධම්මගරු පඬිත හඳුරන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයන් අවසරයි සදාවන්ත පින්වත්නි ආනන්ද සෙනවිරත්න මහත්මයා තම පවුලේ පින්වත් හැම දෙනෙක්මත් එවැගේම මේ හිතවත් කල්‍යාණ මිත්‍ර කවුරුත් එකතු කරගෙන ඉතාම උතුම් වටිනා සංඝ සතු දානමය පින්කමක් සිද්ධ කරන මොහොත. මේ වෙලාවේ ධාතු වහන්සේලා තැන්පත් දාකරඬුන් වහන්සේ ඒ වගේම මේ ගෞරවනීය සාමී වහන්සේලාත් නිවසට වැඩමවාගෙන පළමුවෙන්ම පන්සල් සමාදන් වෙලා සම්බුද්ධ පූජාවන් පවත්වලා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ දාණය සංඝ සතුව පූජා කරන්නට. ඥානන්ද සෙනවිරත් මහත්මයා මේ පින්කම සිදු කිරීමේ මූලික අරමුණු පිළිබඳව මුලින්ම අරමුණු පැහැදිලි කරන්නට යෙදුණු ගෞරවනීය සිරිනන්ද පඬිතුමා හාමුදුරන් වහන්සේ විසින් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. විශේෂයෙන්ම මීට වසර 5කට පමණ පෙර මේ පරලෝසපත් වුණු ආදරණීය ස්වාමී දියණිය දෙහිමි සෙනවිරත්න මහත්මිය වෙනුවෙන් එතුමියගේ පරලොව ගමන සූපත් කර ගන්නට සිද්ධ කෙරෙන යෙවුතුම් සංඝ සතු දානමේ පින්කම ආනන්ද සෙනවිරත්න මහත්මා විහාරස්ථානයට පැමිණ නිතර කතා බහ කරපු ආකාරයට දැනගත් ආකාරයට දෙහිමි සෙනවිරත්න මහත්මිය තමගේ ජීවිතයේ ඒ ලබපු මනුෂ්‍ය ජීවිතය බොහෝ මොහොතින් සාර්ථකව ගත කරපු තැනැත්තියා. ඉතින් එතුමිය තම සහෝදරයන් 5 දෙනෙකු සමග ජීවිතේ බොහෝ මොහොතින් ආරම්භ කරලා ඒ වැඩි මහල් සහෝදරිය බවට පත් වෙමින් ඒ වගේම ලංකාවේ ඒ වගේම මේ රටට පැමිණි අවස්ථාවේ බොහෝ දරු පිරිසකට උසස් අධ්‍යාපනය ලබා දෙමින් මේ කටයුතු සිදු කරමින් එමගින් විහාරස්ථානයේ මූලික කරගෙන බොහෝ පින් දහම් ජීවිතේ සිදු කරගත්ත ඒ තමන්ගේ ජීවිතයේ සියලු අංශවලින් බොහෝම සාර්ථකව ගත කරපු තැනැත්තියා. ඉතින් එතුමිය ජීවිතය අප්‍රමාණව පින් දහම් සිදු කළා වගේම ආනන්ද සෙනවිරත් මහත්මයා තමන්ට ඉඩ ලැබෙන සෑම මොහොතකදීම විහාරස්ථානයේ මූලික කරගෙන අප්‍රමාණව පින් දහම් ජීවිතය සිදු කර ගනිමින් එතුමියගේ පරලොව ගමන සූපත් කර ගන්නට එතුමියගේ පරලොව ගමන උදෙසා එතුමියට නිරන්තරයෙන්ම පින් අනුමෝදන් කරමින් මේ කටයුතු සියල්ල සිදු කරනවා. මේ සියල්ල සිදු කරන අතරේ වසර 5ක් ගත වුණ මොහොතේ මේ වෙලාවේ මේ විදිහට ඉතාම උතුම් වටිනා පින්කමක් සිදු කරලා ඒ වටිනා පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අතර බලාපොරොත්තු වුණා දෙහිලි සෙනවිරත් මහත්මියගේ ආදරණීය දෙමව්පියන් ඒකම ආනන්ද සෙනවිරත් මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු පවුලේ මිය ගියත් සියලු දෙනාම සිහිපත් කරලා යාතන්ට පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට ඒ වගේම හිතවත් කල්යාණ මිත්‍රව ඉඳමින් කාලයක් එකට කටයුතු කරන මිය ගියත් සියලු දෙනාම සිහිපත් කරලා යාතන්ට පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට ඒ වගේම මේ පින්කම වෙනුවෙන් සහ සම්බන්ධ වුණු පින්වත් හැම දෙනාම නමින් නියගිය යත්න සිළු දෙනා සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට මෙහි බලාපොරොත්තු වුණා. ඉතින් මේ සත්තරමුණ ප්‍රාර්ථනාවන් සියල්ලම සම්පූර්ණ කරගන්නට පුළුවන් වටිනා පින්කමකුයි සංඝ සතු දානමය පින්කම කියලා කියන්නේ. ඉතින් මේ පින්වත් හැම දෙනාටම දානේ කානිසංස ඒ වගේම මේ කරන පින්කමේ වටිනාකම පිළිබඳව අමුතුයෙන් සිහිපත් කර දෙන්නට අවශ්‍ය නැහැ. ඉතින් මෙයන් කවුරුත් බොහෝ පින් දහම් ජීවිතේ සිදු කරන පින්වතුන්. ඉතින් ඒ වුණත් පින්වත්නි මේ වෙලාවේ තමයි මේ පින්කමේ තියෙන වටිනාම අවස්ථාව. ඒ තමයි දානේ සූදානම් කරලා ඒ දානේ සංඝ සතුව පූජා කරන මොහොත. ඉතින් ඒ නිසා අපි දානේ කොහොමද පූජා කරන්නට ඕන කියන කාරණේ තේරුම් අරගෙනම මේ පින්කම සිදු කිරීම සාර්ථකව සංඝ සතු දානමේ පින්කම සිදු කර ගන්නට ලොකු උපකාරයක් වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිතර මේ දානේ කියන එක ප්‍රශංසා කළා, අගය කරලා දක්වන්නට ඉදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කාරණේ පිළිබඳව බුදුහාමර නිතර මේ දානේ ගැන ප්‍රශංසා කරලා අගය කරලා දේශනා කරනකොට බොහෝ පිරිස අතර කතා බහ ඇති වුණා. අතර තීර්ථක පිරිස අතර ලොකු චෝදනාවක් ඇති වුණා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුර නිතර මේ සංඝයාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි අනිත් දානවලට වඩා මහා අනිසංස ලැබෙන පින්කමක් විදිහට දේශනා කරලා තියෙනවා කියන කාරණේ සඳහන් කළා කියලා තීර්ථකයන් අතර බුදුරජාණන් වහන්සේට චෝදනාවක් ඇති වුණා. මේ වෙලාවේ මේ කාරණේ පිළිබඳව අවබෝධ කරගත්ත කුසල රජතුමා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා විමසුවා ප්‍රශ්නයක්. ස්වාමීනි, බොහෝ පිරිසක් සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ නිතර සංඝයාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා සඳහන් කරනවා කියන කාරණේ. මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන කාරණයක් සඳහන් කළා. මේ කාරණේ තියෙන්නේ පින්වත්නි සංයුත නිකායේ කොසල සංයුත්තේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ රජතුමාට පැහැදිලි වෙන බොහොම ලස්සන උපමා දෙකක් කියලා. රජතුමනි, තම සේනාවේ සෙබළු ඉන්නවා. මේ සෙබළුන් අතර සමහර සෙබළු ඉන්නවා සතුරන් එනකොට, මහා පිරිසක් එනකොට බයේ පලා යනවා, ඒ වගේම බයේ කටයුතු කරනවා. ඉතින් මේ වගේ සෙබළුන් තම සේනාංකයේ තියාගෙන පෝෂණය කරලා ඉන්නේ රටපක්කෝ දීලා ඉකටි රට බලාගත්තම ප්‍රයෝජනයක් තියනවද කියලා හිතනවා. මේ වෙලාවේ සඳහන් කරන ප්‍රයෝජනයක් නැහැ කියලා කාරණේ. ඒ වගේම තමයි දුනු වායුව ඉන්නවා. ඒ අය සතුරු එනකොට බය පැති ගන්නවා නම්, ඒ වගේම බය ඉන්නවා නම් ඒ පිරිස තම දුනු වායම් ඉන්න කණ්ඩායමේ තියාගෙන ඉන්නට ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ තමයි මේ ශාසනයේ මේ ලෝකේ අපි දාන ආදී පින්කම් සිදු කරනකොට කෙනෙක් ඉන්නවා නම් රාගයේ වැඩෙන විදිහට කටයුතු කරන කෙනෙක්, එයාට දන් දෙනවට වඩා කෙනෙක් ඉන්නවා නම් ද්වේෂයේ විතර වැඩෙන විදිහට කටයුතු කරනවා නම්, එයාට දන් දෙනවට වඩා කෙනෙක් ඉන්නවා මෝහයෙන් කටයුතු කරනවා නම්, එයාට දන් දෙනවට වඩා තීනමිතයෙන් කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම්, එයාට දන් දෙනවට වඩා රාග ද්වේෂ මෝහ ආදී අකුසලයන් දුරු කරපු මේ මගෙහි ගමන් කරන ඒ ආර්යයන් වහන්සේලා වෙනුවෙන් දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා සඳහන් කළා. ඉතින් එවැනි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නේ, එවැනි පුද්ගලයන් වැඩ ඉන්නේ මේ බුද්ධ ශාසනයක. ඉතින් ඒ නිසායි මෙතර බුදුහාමුදුරෝ මේ සංඝයා වෙනුවෙන් දෙන දාණය මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් විදිහට සඳහන් කළේ. ඒ නිසා පින්වත් හැමදෙනාම එකතු වෙලා එවැනි ආනිසංස ලැබෙන මහනීය වූ පින්කමකුයි මේ ජීවිතයේ සිද්ධ කරගන්නට ලැබෙන්නේ. ඉතින් මේ වෙලාවේ දානීය සංසතෝ පූජා කරන්න බලාපොරොත්තු වන මොහොත, ඉතින් දානයක් පූජා කරනකොට කරුණු කිහිපයක්ම සඳහන් කළා. ඉතින් මේ කාරණා පින්වතුන් අවබෝධයෙන් ඉන්නේ, ඒ වුණත් නොදන්න පින්වතුන් මේ කාරණේ අවබෝධ කරගෙන මේ දානීය නිවැරදිව සිද්ධ කරන්නට වුණ දානීය නිවැරදිව සිද්ධ කළොත් තමයි අපට යහපත් වූ පිනක් මියගිය අත්තන්ටත් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. එනිසා දානයක් පූජා කරනකොට සඳහන් කළා කරුණු තුනක්. එකක් තමයි දායක සම්පත්තිය, කියන්නේ දානේ පූජා කරන ඔයත්තන්ගේ පැත්තෙන් සම්පූර්ණ වූ කාරණා. දන් දෙන පින්වතුන් විදිහට අපි නිතර බලන්නේ දානේ ලැබෙන පිරිසේ සිල්වත් ගුණවත් භාවයේ. හැබැයි පින්වත්නි, සංඝික දානයක් සිද්ධ කරලා මහත්ඵල මහානිසංස ලැබෙන්න නම් දන් දෙන තුනත් සීලෙන් ගුණෙන් යුක්ත වෙන්නට ඕන. එනිසා සඳහන් කළා දන් දෙන ඔය පින්වතුන් ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. ඒ වගේම සීලයේ කිඳන දානේ පූජා කරන්නට ඕන. ඒ වගේම කර්මයේ කර්මඵලය අදහගෙන මේ පින්කම සිදු කරන්නට ඕන. ඒකට මේ කාරණා තුනම ඔයතෝ බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක්, පෙරුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් තියෙන පින්වතුන් නිසා ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ වගේම මේ වෙලාවේ පංචශීලයේ සමාදන් වෙලා සින්නත් පිරිසක් බවට පත් වුණා. කර්මයේ කර්මඵලය අදහගෙන මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් එහෙම අදහන්න නැත්නම් ඔයත්ෝ මේ වගේ වටිනා පින්කම් ජීවිතේ සිදු කරන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා තුනෙන් යුක්ත වුණා දානේ පූජා කරන්න සුදුසු පිරිසක් බවට ඔපිනුතුන් පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පිරිසිදු දානයක් පූජා කරන්නට ඕන. තව කෙනෙකුට හිංසාවක් හර්ධනයක් නැතිව තමන්ටම කියලා උපයා සපයාගත්ත මිල මුදල් වේ පහදාන් කරලා දානය සකස් කරගන්නට ඕන. ඉන් මෙයන් හැම දිනෙකම එවැනි පිරිසුදු දානයක් සූදානම් කරගන්නට යෙදුණා. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි දානේ ලබන පිරිසේ සිල්වත් ගුණවත් භාවය අපි විතර බලාපොරොත්තු වන කාරණේ, අපි විතර හිතන කාරණේ දන් දෙන්න ඕන සිල්වතුන් වෙනුවෙන් කියන කාරණේ. එතන මේ වෙලාවේ අපි මේ දානේ පූජා කරන්නේ පින්වත්නි මහා සංඝරත්නය ආරම්භ කරගෙන. මහා සංඝරත්නය කියන පොදු වචනයේත පොදු නමට පින්වත්නි මේ නිවසට වැඩම කරපු සාමීන් වහන්සේලා පමණක්ම අයිති වෙන්නේ නැහැ. උන්වහන්සේලාට ඒක අයත් වෙනවා. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටිය, ඒ වගේම වර්තමාන වැඩින් අනාගතේ පහළ වෙන කියන මේ තුන් කාලයකම අයිති මේ බුද්ධ ශාසනය වැඩ ඉන්න සියලුම භික්ෂු වහන්සේලා මහා සංඝරත්නය කියන ගණයට කොටසට අයිති වෙනවා. මේ අතර පින්වත් සුපටිපන්නෝ කියන ගාථාව යතන් අහලා ඇති. මේ ආර්යයන් වහන්සේලා කොටස් 8කින් හඳුන්වන්නට යෙදුනා. අට පිරිස පුද්ගලයන් කියලා. ඉතින් උන්වහන්සේලා මේ දානීය කොටස් කරන බවට පත් වෙනවා. පොදු මහා සංඝ රත්නය අපි ආරම්භ කරගෙන දානීය පූජා කළොත් එනිසා පින්වත් මේ වෙලාවේ අපි කල්පනා කරගන්නට ඕන පින්වත් හැම දෙනාම පෞද්ගලිකව මේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ගන්න හඳුනනවා වුණාට මේ දානීය පූජා කරන්නේ පොදුවේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ ඉන්න සියලු මහා සංඝ රත්නය වෙනුවෙනුයි කියන අදහස ඇති කරගෙන මේ දානීය පූජා කරන්නට ඕන. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන මේ දානීය සංඝසතුව පූජා කරන්නට ඉතින් මේ පින්වත් හැම දෙනාම තමන්ගේ කාලය ධනය ශ්‍රමය සියල්ල කැප කරලා සූදානම් කරගත්ත මේ සියලු දාන වස්තුව එදා අතීතයේ වැඩ සිටි වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ පහළ වන කියන මේ තුන් කාලයටමයි මහා සංඝරත්නය වෙනුවෙන් මේ දානේ සංඝසතුව පූජා කරනවා පූජා වෙත්වා. මේ දානේ මහා සංඝරත්නය වෙනුවෙන් සංඝසතුව පූජා කිරීමෙන් උපදවා ගන්න සියලු පුණ්‍ය ශක්තියින් මේට වසර 5කට පමණ පෙර මේ පරලෝසපත් වුණු ආදරණීය ස්වාමී දියණිය දෙහි සෙනවිරත් මහත්මිය ඇතුළු මේ දෙපාර්ශවයේම නියදී මෞදිමෝපියන් ඇතුළු මේ පෞලයන්තන් හැම දිනාටම මේ පින්වත් හැම දිනාම නමින් නියදී සෙල දිනාටම මේ පුණ්‍ය ශක්තිය තමන්ගේ සසර ගමන සූපත් කර ගන්නට හේතුපකාර වේවා. එයන් හැම දිනාටම අපසිල දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල උතුම් දාන පාරමිතාවක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ විදිහට කියන මේ දානේ සංසතුව පූජා කරන්නේ. කාලකථානම් නෝඤාතීනම් පුඤ්ඤක්ඛාය ඉමං දික්ඛං සපරිකාරං භික්ඛු සංඝස්ස දේම කාලකථානම් නොඤාතීනම් පුඤ්ඤක්ඛාය ඉමං දික්ඛං සපරිකාරං විතු සංඝස්ස දේම කාලකථානම් නොඤාතීනම් පුඤ්ඤක්ඛාය ඉමං දික්ඛං සපරිකාරං විතු සංඝස්ස දේම මේ පාලි ගාථාවෙන් සඳහන් කළේ කාල කථානම් කළුරිය කළා වූ නොඥාතීනම් අපගේ ඥාතීන්ට පුණ්‍යත්තාය පින් පිණිස මේ දානේ මං විකං මේ දානේ වික්ෂ සංඝස දෙන මහා සංඝරත්න වෙනුවෙන් පූජා කරනවා කියන අදහසයි පාලි ගාථාවෙන් සඳහන් කරන්නට යෙදෙන්නේ. හොඳයි, මේ වෙලාවේ පින්වත් හැම දෙනා මේ දානේ සංසතුව පූජා කිරීමේ උපදවා ගන්න සිල් පුණ්‍ය ශක්තිය අප සිල් දිනාටමත් මේ ගියතන් සිල් දිනාටමත් නිවන් අවබෝධ පිණිසම හේතුපකාර වේවා කියන කවදාවත් ඉච්ඡිතං සන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේ අතෝ නිර්වාණ සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. දයන කවුරු සාදුකාරයක් වත්තමි. මේ අවස්ථාවේ මේ උතුම් පින්කම සූදානම් කරන්නට දිනු අපේ ආනන්ද සෙනවිරත්න මහත්මයාට, ඒ වගේම මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඕස්ට්‍රේලියාවේ ඉඳලා පැමිණි ඒ ආදරණීය සහෝදර මහත්මයා, ඒ සහෝදරිය, ඒ වගේම චතුරවන පවුලේ පිරිසත්, බොහෝම ලෙන්ගතු ආනන්ද මහත්මයාගේ සෑම ආගමික කටයුත්තකදීම බොහොම සහෝදරත්වයෙන් බැඳීමෙන් උදව් උපකාර කරන කටයුතු කරන කල්‍යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන මේ පින්කමට එකතු වෙච්ච මේ වෙලාවේ පින්වත් ඔබ හැම දෙනාටමත් උතුම් බුද්ධ රත්නය ආශිර්වාදය ලැබේවා, ධර්ම රත්නය ආශිර්වාදය ලැබේවා, සංඝ රත්නය ආශිර්වාදය ලැබේවා. ඔබ කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සඵල වේවා. ඔබ ආරක්ෂා කරන ඔබ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඔබ මේ සිද්ධ කරන දාර පින්කම් දිහා බලලා සතුටින් පින් අනුමෝදන් වෙලා තවදුරටත් ඔබ හැම දෙනාම ආරක්ෂා කරත්වා. කායික සුවපත්භාවේ මානසික සුවපත්භාවේ ඇතුව නිදුක් නිරෝගී ගුණබර වාසනාවන්ත ජීවිත ගත කරන්නට උතුම් තුනුරුවනේ රැකවරණයක් ආශිර්වාදයක් සියලු දෙවි රැකවරණයක් නිතින්ම හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ තුල පාලවෙච්ච උදාර අදහස් තමයි මේ පිරිත් වශයෙන් දේශනා කරනු ලබන්නේ. ඒ උතුම් බුද්ධ වචනේ ආශිර්වාදය ලැබිලා ඒ සත්‍ය වචනේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක්ම වේවා කියන කාරුණික මෛත්‍රී සහගත හැඟීමෙන් ස්වාමීන් වහන්සේ හැම දිනාම ඒ උතුම් පිරිත් දේශනාව සිද්ධ කරනු ලබනවා. කවුරු පුළුවන් සත්‍යනා කරමු නැත්නම් අදගෙන සෙවණේ කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ වේහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ ඉති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සානීතිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්දාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති. වච්චේන පාතු ත්වං රතනන්තයං නේතේන සච්ච වච්චේන පාතු ත්වං රතනන්තයං නේතේන සච්ච වච්චේන පාතු ත්වං රතනන්තයං යං කිං චෙවිත්තං ඉදවාහුරං වා සංඝේසු වායං රතනං පනීතං නනෝ සමන් තථාගතේන ඉදං පිබුද්දේ රතනං පනීතං නේතේන සංචේන සුවන්ති හෝතු භයං විරාගං අමතං පනීතං යදජ්ජරාසක්ක මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං පිධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරත්ත චින්තායති කේ භවස්මින් පේකේන භේදා අවිරුල්ලින් ජන්දා නිබ්බන්ති දීරායතායම් පදීපෝයිදං පිසංගරතනම් පනීතං ඒතේන සංජන සුවන්තියෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ ජුත සුජුත සවතෝජස්ස මුදුවනති මානී සන්තුංස කෝච සුභරෝච අප්පකින්සුත සල්ලහොක හුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අම්පදං පෝකුරේසු නතකුන්දං සමාචරේ කිංචියන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්පේ සන්තා බවන්තු සුභි සන්තා ඒකේති පාන භූතන්ති තථා වාතාවරාවා අනවසේසා දීගාවායේ සන්තා නපරෝ පරන්නේ කුන්දේතනාති මඤ්ඤේත කන්තකිනං පංචේ ව්‍යාරෝසනා පටිදසඤ්ඤානාඤ්ඤමඤ්ඤං සදුක්ඛමිච්ඡය මාතා යතානියං පුන්තං ආයුසා ඒක පුන්ද මනුරංගේ එවං පිසම්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං මෙත්තංජ සම්බලෝකස්මින් මාන සම්භාවය අපරිමාණං නුන්දං අදෝච තිරියංච අසම්භාජං අවේරං අසපංකං තෙක්ඨං චරං නිසින්නෝ වායා යාවතංස විගතමින්දෝ ඒතං සතින් අදිට්ඨය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨෙන්ච අනුපගම්ම සීලවාගස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය ගේදං නහි ජාතු බ්‍රහ්මසීයම් පුනරේති වංජේන සුන්දිතේ හෝතු සම්බදායේතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛේදීකායුභව භවතු සම්බමංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බමංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බමංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංදානුභවේන සදා සත්‍ය භවන්තු තේ හොඳයි පින්නතුනේ සාදුකාරයක් පවත්වන්න ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ නිවසේ ඉතාම වටිනා ආනිසංසදායි පින්කමක් සිදු කරලා හිමාටපත් එක් අවස්ථාව මේ පින්කමෙහි ප්‍රධාන අරමුණ මීට වසර 5කට කලින් මිය ගිය දෙයි නිනෝනට පුණ්‍යානුමෝදනා කරන්ට ඉතින් එතුමියට පුණ්‍යානුමෝදනා කරන්ට බලාපොරොත්තු වන මේ අවස්ථාවේහි විශේෂයෙන්ම මේ පින්තුන්ගේ දයාබර දෙමෝපියන් වහන්සේලා ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව ඇසෙන හැම දිනකටම ආශිර්වාද කිරීමක් සඳහායි මේ පින්කම සිදු කළේ. ඉතින් පින්තුන් හැම දිනෙකම කල්පනා කරන්න, ඔබේම දෑතින් ඔබේම නිවසේහි ඔබේම අම්ම තාත්තා වෙනුවෙන් කරපු පින්කමක් කියලා හිතලා සතුටටපත් වෙන්න. මේ රැස්වෙච්ච හැම දිනෙකම බොහොම ශ්‍රද්ධාවන්තය. ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන, නිරතුරුව දානාදී පින්දහම් කරන ඇත්තන් තමයි මේ හැම දිනෙකම. ඉතින් එවැනි අය විදියට අප දන්නවා දානයක් පූජා කරනකොට අපේ හිත කොහොමද පවත්වා ගන්න ඕන කියලා. ස්වාමීන් වහන්සේලා කීපනමක් වෙනුවෙන් අප දානයක් පූජා කළත්, එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටියේ සියලුම ස්වාමීන් වහන්සේලා සිතේ දරාගෙන තමයි අප පින්කම් සිදු කරන්නේ. එහෙම කළොත් තමයි මේ පින්කමෙහි නියම ආනිසංශ අපට ලැබෙන්නේ. ධර්මයේ සඳහන් කරනවා සංඝෝ පවජමානානං කියලා. මේ මීමන්ත ගමන් කරන අතුරින් උතුම්ම පිරිස මහා සංඝරත්නය කියලා. මේ පොළව උඩ දෙපයින් යම්කිසි පිරිසක් ඇවිදිනවා නම් අන්නේ ඇවිදෙන අතුරින් උතුම්ම පිරිස සංඝරත්නය කියලා. බලන්න පිනොතුනි, මේක කොච්චර අර්ථවත්ද කියලා ඔබට හිතෙනවා. එදා අශෝක රජතුමාගේ කාලේ අශෝක රජතුමා මහා යුද්ධයක් කරලා හිටපු වෙලාවේ මාලිගාවේ උඩුමහල් තලයට වෙ ඉන්නකොට ඈත දැක්කේ පොඩි හාමුදුර කෙනෙක් ඇවිදිනවා. ඒ වැඩම කරන පොඩි හාමුදුරන්ගේ දර්ශනය බලන්න මෙහේ රජතුමයි වෙනස් වීමට භාජනය වුණා. ඒ අශෝක රජතුමා කොච්චර පරිවර්තනයක් වුණාද කියවතොත්, ඔහු දිග්විජය කරමින් ලෝකයන් ජයගන්න යුද්ධ කරපු කෙනා. ධර්ම විජය බවට ඔහු විජීවිතය පරිවර්තනය වුණා. අර ස්වාමීන් වහන්සේගේ දර්ශනය එතැන් පටන් ඔහු කරපු සේවය ඔබ දන්නවා. සිය දරුවන් දෙදෙනා ශාසනයට පූජ කළා. විහාර විහාරස්ථාන 84,000ක් ඉදි කළා. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාව කළා. ලෝකේ රටවල් 9කට ධර්ම ප්‍රචාරය කළා. සමනානන්ද දර්ශනය කියන්නේ මේකයි. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දර්ශනය මංගල කාරණයක් කියලා සඳහන් කළේ මේකයි. ඒක කොච්චර අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවද කියතොත්, ඒ දැකීම පමණක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලගේ ඇසුර, ස්වාමීන් වහන්සේ කෙනෙකුට දන් හැන්දක් බෙදන ලැබීම, ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ පදයක් අහන ලැබීම, ඒ ස්වාමීන් වහන්සේ වෙතින් ස්වර්ග මාර්ගය නිවන් මාර්ගය දැනගන්න ලැබීම ඔස්සේ අපේ අවසාන සුසුම් පෙද දක්වාම ඒ ස්වාමීන් වහන්සේලා අපට ආශිර්වාදයක් වෙනවා. ස්වාමීන් වහන්සේලා හරහායි අපි ධර්මයේ තේරුම් ගන්නෙ. ධර්මයේ හරහායි අප බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නෙ. බුදුදම සංඝ කියන තේරුවන එකට යා කෙරෙන සජීවී රත්නය තමයි සංඝරත්නය කියලා කියන්නේ. ඉතින් ඒ සංඝරත්නයේ ඇසුර ලබන විදිහට විශේෂයෙන් දෙයින් නෝනගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන විට එතුමිය මේ ආශිර්වාදයේ හිලිම ලබා ගත්තා. ජීවත් වෙන කාලේ එතුමිය දහම තනුව ජීවිත ගත කළා. පින්නතුනි, ධර්මයේ දන්නායි විදියට අප කාරණා කිහිපයක් සිදු කරන්න ඕන. එකක් තමයි අප ධර්මයේ තේරුම් අරගෙන උපරිම ලෙස අප පුහුණු කරන්න ඕන. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අපේ ළඟම ඉන්න අයට ඒ ධර්මය පුළුවන් ප්‍රමාණයෙන් දෙන්නට ඕන. දහමට යොමු කරන්න ඕන. දෙන්නිනෝන එකක් කළා. ළඟම සිදු කරන ඥාති මිත්‍රාදීන්ටත් ධර්මය ලබා දෙන්නට එය උනන්දු කෙරෙව්වා. මේකත් අපෙන් වෙන ඕන යුතුකම. තුන්වෙනි කාරණය තමයි ඒ දහම තව ලෝකේ බොහෝ කාලයක් රැගෙන යන පුළුවන් විදියට අප යම්කිසි සේවයක් කරන්න ඕන. පොත්පත් ලියන්න ඕන, පොත්පත් ප්‍රචාරය කරන්න ඕන, ධර්ම දේශනා කරන්න ඕන, ධර්මශාලා ඉදිකිරීම ඔස්සේ ස්වාමීන් වහන්සේලාට ශක්තිය දීම හරහා ඒ ඉහළම තත්ත්වය තමයි අපේ අතීත අමල සාතල කරපු දේ. මොකද කළේ? ඒ තමයි තමන්ගේ දුවෙක් හෝ පුතෙක් මේ සාසන පූජ කළා. බලන් පේනොත්නි, මෙන්න මේ ඔස්සේ ආපු ගමන් මග තමයි අද අපට මේ ධර්මය ලැබුණේ. ඒ අතීතේ හිටපු අය මේ දේ නොකරා නම් අද අපට ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ ජීවිත කාලය පුරාම නොදැකලා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කවදාවත් බණපදයක් අහලා නොතිබ්බා නම් අපේ ජීවිත කොහොම වෙන තිබ්බද අපිට හිතා ගන්නවත් බෑනේ. වැඩිදියක් තියා අපේ අම්මට තාත්තට සලකන්න ඕනේ කියන එක වань මරණය මත ජීවිතයක් තියෙනවා කියලාවත් අප දැන නොගන්න තිබුණා ඒ ස්වාමීන් වහන්සේ ඇසුරු නොකරනවා. ඉතින් මෙන්න මේ කරුණේදී අපි ස්වාමීන් වහන්සේට අප කොච්චර ශක්තියක් ලබා දෙන්න ඕනද කියන එක තේරුම් ගන්නට ඕනේ. අන්න එපමණට තමයි අපට ධර්මය ලැබෙන්නේ. අන්නේ ගමන් මගේදී දානය කියන එක ප්‍රධානතම කාරණය. දානයෙන් තමයි මේ සියලුම ආධ්‍යාත්මික දොර කවුළු විවර වෙන්නේ. පරිත්‍යාග සීලෙදීම අප දන් දෙනා වගේම අපි අනිත්‍යයට දන් දීමේ ආනිසංස කියලා දෙලියක් යොමු කරන්න ඕන. ඒ කුමක් කරන්න බැරි වුණත් අහමුවත්ෙන් වෙනත් කෙනෙක් දානයක් දෙනකොට ඒක අපේ සතුරු සිතින් අනුමෝදන් වෙනවා. අනේ දුන්න වැඩි ඔයිට වඩා අඩුවෙන් කරන්න තිබ්බ නේද? එහෙම කියලා කවදාත් හිතනවත් හොඳ නෑ අපි. යම්කිසි කෙනෙක් දානයක් දෙන වෙලාවෙදී අපි ඊටාම සතුරු සිතින් ඒක අනුමෝදන් වෙනකොට අපට ඇත්ත ආනිසංස ලැබෙනවා. මෙන්න මේ ගමන් මගේදී අපට පින්නතුනි අප කොයිතරම් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම කාරණයක් තමයි පරිත්‍යාග සීලය කියන කාරණය. වේලාම කියලා සූත්‍රයක් කියනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රය තාම පැහැදිලිව දක්වනවා අපේ නිසි ආකාරයෙන් ධර්මානුකූලව දානය පුරුදු කරා නම් අපේ ජීවිතයට ලැබෙන සුවිශේෂී මානසිකත්වය තමයි අපට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිලා ඒ කල්‍යාණ මිත්‍රයන් වෙතින් ධර්මය අහන්නට අවස්ථාව ලැබෙනවා. ධර්මය අහන්න ලැබෙන අවස්ථාව විතරක් නෙවෙයි ඒ කියන ඉතාම සියුම් ධර්ම කාරණා අපට තේරුම් යනවා. ඒ විතරක් නෙවෙයි ඒ දන්න ඉතාම සියුම් වැදගත්ම ධර්ම කාරණා පිළිපදින්න අපට පරිසරය සකස් වෙනවා. අපට විවේකය, නිරෝගී භාවය, පහසුකම් මේ ඔක්කොම ලැබෙන්නේ තමන්ගේ ළඟ තියෙන ඒ දාන ඇතුළු මේ සත්පුරුෂකම් වල ආනිසංස විදියට. අන්නේ ආනිසංස විදියට අපි දහමට එනකොට අපි යම්කිසි වෙලාවක හුදකලාම ඉන්න වෙලාවක අපට අපේ ජීවිතය ගැන හිතනකොට අපට යම්කිසි දෙයක් මතක් වෙනවා නම් අන්නේ දේ ඉහෙළම තැනින් අපි ධර්මයේ තියාගන්න. පින්නතේ සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් හැම කියන දෙයක් කිසියම් ලෙඩක් හැදිච්ච වෙලාවකදී සර්ජරියක් කරනකොට ඔබට හිතන්න පුළුවන් වැදගත්ම දෙයක් ඒ වෙලාවේ සිහි කරන්න කියලා. ජීවිතේ ඔබට මේ වෙලාවේ සිහි කරන්න පුළුවන් හොඳම දේ සිහි කරන්න කියලා. බලන්න පින්නතුනි තමන්ට මේ වගේ වෙලාවකදී සිහි වෙන්නේ තමන් සර්ජරියක් කරනකොට ලොකු අනතුරකට පත් වෙච්ච වෙලාවකදී ලොකු කරදරයක් වෙච්ච වෙලාවේදී ඔබට මතක් වෙන්නේ මොකද්ද කියලා දැන් කල්පනා කරන්න. ඔබට මතක් වෙන්නේ ගෙදරද, ළමයි ටිකද, වාහනේද, දේපළද, රැකියාවද? මේ ටික මතක් වෙන්නත් පුළුවන්. එනකොට මේක තමයි ඉක්මනට මතක් වෙන්නේ. කමක් නැහැ, ඒක මතක් කරනවා නම් ඒක කමක් නැහැ. හැබැයි තවත් යම්කිසි කෙනෙක් ඉන්නවා නිතර ජීවිතේ පින්කම් කරපු අය. හොඳට ජීවිතයේ මතකයේ රැඳෙන පින්කම් තමන් කරපු අය ඉන්නවා. අන්නේ පින්කම් ඉහෙලෙම මතක් වෙන්නට ඕනේ. මේ ඉන්න පිළිතුරු බොහෝ දෙනෙකුට එවැනි පින්කම් මතක් කරගන්න පුළුවන්. විශේෂයෙන් අපේ ආනන්ද මහත්මයා, දේහිනේ නෝනා, මේ සහෝදර සහෝදරියන් ඔබට ඔබේ ජීවිතයේ කරපු පින්කම් හොඳට මතක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ කේන්දර කරගෙන ආනන්ද මහත්මයා සුවිශාල පරිත්‍යාගයන් සිදු කළා. ඔබට ජීවිතයේ ඕනම අනතුරුදායක අවස්ථාවක මෙන්න මේ කරුණ සීකරන්න පුළුවන්. දේහිනේ නොනත් ඒ දේ හැමම කළා. එතුමිය ජීවිතයේ අවසාන මොහොතේ ජීවිතයෙන් සමු ගන්න වෙලාවේදී ඇයට ඇත්තටම දුකක් තිබුණේ නැහැ. හොඳට හිතා ගන්න හිදී. මේ අවස්ථාවට පිනුතුරු නිකම් පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි එතුමිය ගත කරගෝ අවසාන හොරා කීපය අපි ළඟින් හිටියා. එතුමිය කොයිතරම් ජීවිතයට ධර්ම එකතු කරගෙන තිබුණාද කියන එක අපට එදින්දි පැහැදිලි වුණා. ඒ නිසාම අවසාන මොහොත දක්වාම එතුමියට ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබුණා. පින්තුනි මෙන්න මේ වගේ පින්කම් මතක් වෙනවා වගේම ඊටත් වඩා ඉහළට ගියපු අවස්ථාවක් ධර්මයේ තියෙනවා. බොහෝ දෙනෙක් තමගේ පින්කම් මතක් කරගන්න පුළුවන්. ඒ පින්කම් අතරුණුත් පින්තුනි හොඳට සිහි කරන්න පුළුවන් පින්කමක්. ඉතාම අමාරුවෙන් කරපු පින්කමක් වෙන්න ඕනේ. මේකෙන් කියන්නේ සල්ලි හුඟක් වේදන් කිරීම නෙමෙයි මේ කියන්නේ. ඔබ දන්නවා දුටුගැමුණු රජතුමාට අවසාන මොහොතේ මතක් වෙච්ච කාරණා. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කළා. සත්මහල් ලෝහමා ප්‍රාසාද ඉදි කළා. මිරිස වැටි ඉදි කළා. මේ වගේ ලොකු සේවයන් කළා. හැබැයි රජතුමාට අවසාන මොහොතේ මොකද මතක් වුණේ? රජතුමා යුද්ධයට යන මොහොතේහි බත්මුලකු තරම් තමයි ගියේ. ගීපු වෙලාවේදී එතුමා කෑම අනුභව කරන වෙලාවේදී එතුමා තමන්ගේ කෑමටකින් කොටසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කළා. එතුමා ජීවිත කාලෙම කරපු සුවිශේෂ දෙයක් තියෙනවා. දහවල්ට ආහාර අනුභව කරනකොට ස්වාමීන් වහන්සේට කොටසක් පූජා කළා. එදා එතුමා යුද්ධයේදී හුදකලා වෙල අවිහිති අවස්ථාවේදී එතුමා බැලුවමයි බොහෝ කාලයක් ස්වාමීන් වහන්සේට දානය පූජා කළා. අද මට මේ වෙලාවේ හාමුදුරන්ට දානය පූජා කරන්න නැහැ නේද කියලා කල්පනා කරනකොටම මේක දැකපු එකල හිටිය රහතන් වහන්සේ කෙනෙක් එතෙන්ට වැඩම කරලා අර රජතුමාගේ කෑමෙන් කොටසක් පිළිගත්තා. පින්තුනි අන්නේ සිදුවීම තමයි රජතුමාට අවසාන මොහොතේ මතක් වුණා කියලා කියන්නේ. අනේ සජීවිතය අමාරුවෙන් කරපු පින්කම් ඇතැම් විට ඔබ නිරාහාර ඉඳලා කරපු පින්කම් ඔබේ ජීවිතයේ යම් කිසි කැපවීමකින් මේකට කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. සැක්‍රිෆයිස් ඩෙඩිකේෂන් කියලා කියන්නේ. සාමාන්‍ය ජෙනරොසිටියක ඉක්මනට ගිහිපු අවස්ථාවක් මේක. අපි බොහෝ විට දෙන්නේ තමන්ට වැඩි දෙයක් තමයි දෙන්නේ. නමුත් එහෙම නෙවෙයි තමන් දෙයක් කැප කළා තමන්ගේ සුවය පහසුව කැප කළ දෙයක් දෙනවා නම් අන්න ඒක තමයි සුවිශේෂ වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව හේතුන ලක්ෂණය. ඒක පිනොතින බෝධිසත්ත්ව ලක්ෂණය. බෝසත්තුරු එහෙමයි. වැඩි බඩු මුට්ටු දෙන අය කියලා කියන්න බෑ අය. ඒ අය නිතරම තමන්ගේ කොටසෙන් තමන් මේ වෙලාවේ පරිහරණය කරන කොටසෙන් තමයි දෙයක් දෙන්නේ. නිකන් දේවල් නෙවෙයි. තමන්ගේ දරුවෝ පවා දන් දෙන්නේ මෙන්න මේ බෝධිසත්ත්ව සංකල්පෙන් නිසා. අන්න ඒ වගේ සුවිශේෂ පින්කම් තමන්ගේ ජීවිතයේ මතකේ රැඳෙන්නට ඕන. තමා නිතර නිතරම මේ ගැන හිතලා තියෙන තෝන විශේෂයෙන්ම පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාම් වේ කියලා කියනවා. ජීවිත අවසාන මොහොත ළඟ වෙච්ච වෙලාවේදී ඔබේ දරුවෝ ටික ඔබේ ළඟ ඉන්න පුළුවන් ඇවිල්ලා. දරුවෝ ඔක්කොම වෛද්‍යුරු වෙන්නත් පුළුවන්. හැබැයි දරුවන්ට ඔබට ලොකු උදව්වක් කරන්න බෑ. දරුවෝ ළඟ ඉන්නේ අවසාන හෝරාවේදී අවසාන මොහොතේදීත් ඔබේ මතකේ රැඳෙන තෝන ඒ දරුවන්ට වඩා ඉහළ තැනින් ඔබේ ජීවිතයේ තියෙන තෝන ඔබ කරපු සුවිශේෂී යහපත් ක්‍රියාවක්. ඒක ඔබේ අම්මට තාත්තට සලකපු සිදුවීම වෙන්න පුළුවන්. ඔබ රෝගියෙකුට මහන්සි වෙලා උදව් කරපු සර්ජරියක් කරපු වෛද්‍ය ප්‍රතිකාරය කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙන කෙනෙක් දූ දරුවන්ට උගන්වපු කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුවිශේෂ දෙයක් තමන්ට මතකයේ රැඳෙන්නට ඕන. එහෙම නැත්නම් ඉක්මනට මේ වගේ දා කරගෙන තමන්ගේ මතකයේ තමන්ගේ හිතේ තමන්ගේ හදවතේ ගැඹුරම තැනින් ඒ වගේ දේවල් සනිටුහන කරලා තියාගන්න ජීවිතයේ ඕනෑම අවස්ථාවක මතකයට අලුත් කරගන්න පුළුවන් විදියට. දැන් අපි කිව්වා කිසියම් අනතුරක් වෙච්චහම තමන්ට මතක් වෙන ඕන කාරණා නේද? එතකොට මූලික වශයෙන් මතක් වෙන දැන් අපි පරිහරණය කරන දේවල් ටික. දෙවෙනිට මතක් වෙන තමන් කරපු හොඳ පින්කම. ඊටත් වඩා ගිහිලි උතනක් තියෙනවා. ඒ තමයි ධර්මයේ වැදගත්ම කාරණය. ඒ තමයි තමන්ගේ සම්මා දිට්ඨිය ඇතුළු මේ ආරස්සණික මාර්ගයේ කරුණු ටික. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. පින්නතුනි මේක තමයි අපේ ස්පිරිචුවල් මැප් එක. මේක තමයි අපේ ආධ්‍යාත්මික සිටියම. මේක තමයි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අපේ ජීවිතයට ලැබෙන මහඟු දායාදය. පින්නතුනි ආරස්සංගික මාර්ගය අපි කොච්චර අහලා තියෙද මේක නේද? අපි පොඩි කාලේ දහම් පාසල යන කාලේ ඉඳන් අපි කියන්නේ ආරස්සංගික මාර්ගය මම නම් දන්නවා කියලා නේ. ප්‍රශ්නට උත්තර අල්ලලා ඇති නේද? දහම් පාසල අවසාන විභාගයේ ධර්මාචාර්ය උපාධි කරන්නේ සාමාන්‍යයෙන් සමහර විට බුද්ධ සම්වලින් රෙලිජස් ඒයි සරිසල්ප නමුත් වෙනතනි මේ ආරසිංහ මාර්ගයේ තියෙන එක ඉතාම සරල දෙයක් නෙවෙයි. මේක සම්පූර්ණම අපේ ජීවිතේ හරියට මල් වට්ටකට රැගෙන යනවා වගේ. නැත්තම් ලස්සන ඉදුණු පළතුරු තියෙන පළතුරු වට්ටකට අපේ ජීවිතය රැගෙන යනවා වගේ ආරසිංහ මාර්ගයේ කියලා කියන්නේ. සම්මාදිටිය, යහපත් දැක්ම, ලෝකය ගැන, කර්මය ගැන දැනුම. අපේ හිත මුල් වෙලා යමක් කරනවා නම් ඊට අනුව තමයි විපාක ලැබෙනවා කියන කතාව. ඒ වගේම දුකේ හට ගැනීම හා නිරෝධය. අපි අවිද්‍යා සහගත යමක් දෙස බලනවා නම් අපේ හිත බාහිර ලෝකෙ තුල බැස ගන්නවා. අපි සංසාර චක්‍රේ ඉන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාර කියන සර්කල් එකේ අපි වෙලා ඉන්නවා. අපි ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බලනවා නම් මේ මොහොතේ අපි ඇසක රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් නැත්තම් හිතට සිතුවිල්ලක් එන මොහොතේ අපේ හිතෙන් හිතට නැගෙන ඒ රූපය මේ වෙලාවේ ඉතුරු නැතුවම නැති වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා, සීස් වෙලා, ඩිස්පිය වෙලා ගිහිපු කාරණයක් කියලා දැනගත්තොත් මේ වෙලාවේ තමයි මේ ලෝකය කියලා තේරුම් ගන්නේ තමන්ගේම මයින්ඩ් එක, තමන්ගේම මනස රීඩ් කරන අවස්ථාවක් මේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. මෙන්න මේක හරියට අපි නුවණින් දැක්වතින් ඒ දකින්වත් එක්කම අපි ආරසංගික මාර්ගයේ සියලුම කරුණු එක පෙළකට එක ලයින් එකකට තියාගෙන අපි ජීවත් වෙන අවස්ථාව. එහෙම සිතන මොහොතේ අපේ වචනේ නරක වචනයක් අපට කතා කරන්න බෑ. සම්මා වාචාව යන්නේ. ඒ මොහොතේ අපේ දිවිපැවැත්ම සම්මා ආජීවය. ඒ මොහොතේ අපි කරන ක්‍රියාව සම්මා කම්මන්තිය. ඒ වෙලාවේ අපේ හිතට නැගෙන සංකල්පය යහපත් සංකල්පනාව. ඒ වෙලාවේ අපේ හිත සමාධිමත් වීම සම්මා සමාධිය. ඒ සමාධියට පාදක වන වායාම සති දෙක යහපත් උත්සාහයන් සහ සතිය. පින්නතුනේ මෙන්න මෙතෙන්ට තමයි අවසාන වශයෙන් අපේ ආධ්‍යාත්මික ගමන මඟ ඉලක්ක කරන්නේ ફોકસ කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාධිසා කියලා. මේක ඍජු මාවතක්. මේක නිර්භය සැනසෙන මාවත. මේ මාවතේ ඉඳගෙන අපට පින්නතුන් ජීවිතේ ඕනෑම දේක් කරන්න පුළුවන්. රැකී රක්ෂා කරන්න පුළුවන්, දරුවන් යුතුයකම් කරන්න පුළුවන්, ගේදර සුද්ධ පවිතර කරන්න පුළුවන්, ක්‍රීඩා කරන්න පුළුවන්, විනෝද ගම යන්න පුළුවන්, උපන්දින සාදයකට යන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන් මේක එක්ක. බොහෝ විට අප හිතන්නේ ධර්මය පිළිපැදීම ජීවිතේ එක පැත්තක්, ගේදර දොරේ වැඩ නැති ආරක්ෂා කරන එක වෙන පැත්තක් කියලා නේද? එහෙම වෙන්න බෑ පිළිතුනේ. එහෙමනම් මේ ධර්මය සංදිෂ්ඨික අකාලික ධමයක් වෙන්න බෑ. මේ ධම සාන්දෘෂ්ඨික ධමයක්. මේ ධම අකාලික ධමයක්. මේ ධම තමන් හුස්ම ගන්න හැම වෙලාවෙදිම මේක ඇප්ලයි කරන්න පුළුවන්. අවසානයේ අපි හැම හුස්මක් පාසාම මේ ආරසංගික මාර්ගය අංග දෙකකට එකතු කරනවා. අපි තියෙන හැම පීවරක් පාසාම ආරසංග මාර්ගය අංග දෙකත් එක්ක අපි ඉදිරියට යන්නේ. අපි උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකලොත් අපට මේ ධර්මයේ තේරිච්ච මොහොතේ පටන් අවසාන මොහොතේ අපට සිහිය තියෙන මොහොත දක්වාත් අප ජීවිතේ හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ කාරණාවට අනුවද. මේක තමයි හැබවිල්ම සතුට ලබන මාවත. භාගතුන් වහන්සේ දේශනා කරනවා මණ්ඩලයේ යෙමිදන් වික්‍රේ බ්‍රහ්මචර්යයන් කියලා. බ්‍රහ්මචර්යයන් කියලා කියන පින්තුනි හැබවිල්ම මේ ආරසංගික මාර්ගයට. මේ ආරසංගික මාර්ගය හරියට මීරි පානයක් වගේ කියලා දේශනා කළා කියලා. මී පැණි වගේ කියලා. ආරසංගික මාර්ගයේ පිළිපදින මොහොත මේ වදියක් අනුභව කරන අවස්ථාවක්. මේවා දෙක කියන්නේ මේ පැණි කියන්නේ රසම දෙය. අනිත් ඔක්කොම දේවල් තියෙනවා තේ අනිත් ආහාර වගේ. ඒ නිසා ධර්මයේ කියන එක තියෙනුනේ මේවා දෙයකට මේ පැණි වලට උපමා කරලා තියෙනවා. ඒ නිසා ඔබ ජීවිතයේ ගුණධම් පුරුදු කරන සත්පුරුෂ පුරුතේ සංකේතියට ඔබ වහ වහාම මේ මාර්ගයට එන්නට වන. මේ මාර්ගය ඔබ ඉන්නවා නම් ඔබ ජීවිතයේ කොයි අවස්ථාවක මිය ගියත් ඔබට ගැටලුවක් නැහැ. ඇයි ඔබ ධර්ම මාර්ගයේ හැම මොහොතකම සතුටෙන් ඉන්නේ? ඒ විතරක් නෙවෙයි, ජීවිතේ කොයි අවස්ථාවක මිය ගියත් ඔබ මෙතන හුස්ම ටික අවසන් වශයෙන් හරනවත් එක්කම ඊළඟ තැන ඔබ විඥානය පිළිසඳ ගන්නේ මීට වඩා ඉහළ තැනක. කල්යාණ මිත්‍රයන් ඉන්න ධර්මයේ හැසිරෙන්න පුළුවන් වටපිටාවක් තියෙන තැනක තමයි ඔබ නැවත උපත ලබන්නේ. ඒතර පුත්නේ පින්නතුනි, විශේෂ කාරණයක් තියෙනවා. මේ ධර්ම මාර්ගයේ සැබවින්ම අපි හැසිරුණා නම් අපේ ජීවිතයේ අපේ අවසානපත් වෙන්නේ අප කීර්තියේ ඉහළින්ම අවස්ථාවයි. අපේ වයස අවුරුදු 25 වුණත්, 50 වුණත්, 80 වුණත් අපි අපේ කීර්තිය, ඒ කියන්නේ අපි අවටින්නගේ විශ්වාසයේ ගෞරවය ආදරය දිනාගෙන ඉන්න ඉහළම අවස්ථාවක තමයි අපේ ජීවිතේ මියන්නේ. ඉතාම ගෞරවාන්විත විදියට අනිත් අය ආදරය කරන විදියට තමයි අපි මියන්නේ. රහතන් වහන්සේ කෙනෙක්, බුදුරජාණන් වහන්සේ කෙනෙක් වුණත් පිනොතනේ ආයුෂ සංවත් තිබ්බටම ජීවත් වෙන්නේ නැහැ. උන්වහන්සේලා ආයුෂ පාලනය කරන්න පුළුවන් කියන විදියට. උන්වහන්සේලා ජීවත් වෙනවා නම් උපරිම නිරෝගී භාවයෙන් උපරිම ගෞරවාන්විතව ඉන්නවා, නැත්නම් කලින් ආයුෂ සංස්කාරය අත්හරිනවා. බකුල හාමුදුරුවනේ උත්තමයන් වහන්සේලා අවුරුදු 160ක් ජීවත් වුණා. උන්වහන්සේලා උපරිම නිරෝගීව හිටියා. එහෙම නැත්නම් තමන් ජීවිතයෙන් සමුගන්නේ තමන්ගේ කීර්තිය ඉහළම තියෙන අවස්ථාවක. නමුත් සාමාන්‍ය ලෝක මිනිස්සු මොකද කියන්නේ? අනේ තව කලක් ජීවත් වෙන්න තිබුණා, අපරාධි මැරුණා, ධර්මයේ හැසිරෙච්ච කෙනෙක් තවත් තියෙන පුළුවන් කෙනෙක්, ඇයි ඒ ධර්මයේ හැසිරෙච්ච එකෙන් ප්‍රතිඵලයක් ගන්න නොලැබුණාද කියලා සමහරයන් සැක කරනවා. ඒක තමයි සාමාන්‍ය ලෝක මිනිස්සු හිතන විදිය. නමුත් වෙනතුනේ ධර්මය එහෙම නැහැ. අප ජීවිතයේ කොතන අවස්ථාවක මිය ගියත් අප ධහම තුල නම් ඉන්නේ, අපට බය වෙන දෙයක් නැහැ. අපි ඊළඟට උපදින්නේ මේකත් වඩා හොඳ තැනක, කල්යාණ මිත්‍රයන් ඉන්න ධහමේ හැසිරෙන්න පුළුවන් වටපිටාවක තමයි අප ඊළඟ තැනදී අලුත් භවයක ඇස් දෙක අරින්න. ඒ නිසා දෙහිනි නෝනගේ ජීවිතය ගැන හිතනකොට මේ ලක්ෂණ බොහොමයක් අපට දැක ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ පිනතුන් හැම දිනෙකම ආනන්ද මහත්මයා එතුමි වෙනේ කරන්න පුළුවන් උපරිම යුතුයකාන්තික පසුගිය අවුරුදු 5 තුළම සිද්ධ කළා. දෙහි නිනෝනගේ දෙහි තියෙන අවස්ථාවේදීමත් මේ ගෙදර දානය පූජා කළා. උදේ දානය, රාත්‍රී අලුයම යාමේ මේ ගියේ දෙහි තිය විදිමනේ දානන්ද මහත්තයා මතකයිනේ. වැඩම කළ හිටියේ ස්වාමීන් වහන්සේලාට උදේ දානය ගෙදර පූජා කළා. එතෙන් පටන් පසුගිය අවුරුදු 5 පුරාම මම හිතන්නේ දෙහි නිනෝන හිටියට වඩා පින්කම් කළා ආනන්ද මහත්තයාගේ දෑතින්. හිටියට වඩා තමගේ කුසලතා ඇති කරගත්තා. ඊට නොදෙවෙන විදියට එතුමා වෙනුනොත්, ස්වාමි දියණිය වෙනුනොත්, ඒ දෙමෝපියන් ඇතුළු හැම දෙනා වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම් උපරිම ලෙස සිද්ධ කළා. අනිත් වැඩත් එහෙමයි. ඒ යුතුකම් කිසිම දෙයක් නොපිරිහෙලා ඉතාම දෙයින් සිද්ධ කළා. පින්කනුත් ඉතාම දෙයින් සිද්ධ කළා. පන්සලෙත් කරන්න පුළුවන් ලොකුම පින්කම වස් පින්කම මෙවර සිද්ධ කරලා එතුමියට පුණ්‍ය අනුමෝදනා කළා. ඒ නිසා අපි ආනන්ද මහත්මයාට බොහොමත්ම පින් දෙනවා, ආශිර්වාද කරනවා. ඔබතුමාගේ සියලු කටයුතු අපි ස්වාමීන් වහන්සේ විදියට අගය කරනවා, ඔබතුමාට ආශිර්වාද කරනවා. හොඳයි, පින්තුන් හැම දෙනාමත් සතුටටපත් ගන්න මේ පින්කම අද ලස්සනට කරන්න ලැබුණේ ඔබ හැම දෙනාගේම සහභාගීත්වයෙන් නිසා. ආනන්ද මහත්මයා තනි කෙනෙක් වුණත් මේ සහෝදරයා සහෝදරිය ඇතුළු වේ හැම දෙනෙක්ම සහභාගී වුණා. ඔබ හැම දිනෙකම දානෝපකරණ සකස් කරගෙන ඇවිදින්නා. ඔබේම ගෙදර කරන පින්කමක්සේ කියලා හිතලා බොහොම උනන්දුවෙන්, බොහොම ශ්‍රද්ධාවෙන් ආනන්ද මහත්මයා කෙරෙහි බොහොම මිත්‍රශීලී භාවයෙන් මේ පින්කමේ කොටස් කරවා වුණා. ඔබ හැම දිනකටම මේ පින්කම ආනිසංස එක වගේ ලැබෙනවා. ඒ නිසා මේ රැස් කරගත් උතුම් කුසලය අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසර 5කට කලින් මියගිය දේහිනේ සෙනෙවිරත්න මහත්මිය, ඒ වගේම ආනන්ද මහත්මයාගේ දෙහිණි නෝනගේ දෑබර දෙමෝපියන් වහන්සේලා, අශෝක සෙනෙවිරත්න, ඒ වගේම කණිගු මැණිකේ විජේසිංහ කියන දෑබර දෙමෝපියන් වහන්සේලා ආනන්ද මහත්මයාතුළු සහෝදරයන්ගේ, ඒ වගේම සෑම් සිරිමාන්න, අයිරාංගනී සිරිමාන්න කියන දෙන්නි නෝනගේ දෙමෝපියන් වහන්සේලා, ඒ වගේම සිල්වියා විජේතුංග මාතාව ඇතුළු ඒ මියගිය සියලු දෙනා, ඒ වගේම රොද්‍රිගෝ මහත්මිය ඇතුළු ඒ මියගිය සියලු දෙනා පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරලා ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. පංචශීල සමාදන් වීමෙන්, සම්බුද්ධ පූජා පැවැත්වීමෙන්, සතරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමෙන්, ස්වාමීන් වහන්සේලාට සියලුම දාන පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් කුසලය දෙහි නෝන ඇතුළු ඒ මේගේ සියලු ඥාති වූ මේ පින දැක සුවපත් වෙත්වා. පින්කමට සහභාගී වෙත ඔබ හැම දිනෙකමත් කල්පනා කරන ඔබ නම් මේගිය ඥාති දැන් හැම දිනෙකමත් මේ පින දැක සුවපත් වෙත්වා කියන කතුවෙන් අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතය. යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ. තේථානං උපපප්පති උන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් තේථානං උපපප්පති. හොඳයි, බොහොමත්ම පිං රැස් කරගත් උතුම් කුසලය ආනන්ද මහත්මාගේත්, ඒ වගේම දෙහි නෝන ඇතුළු ඒ හැම දෙනාගේම නමින් මිය ගිය ඥාතීන් වගේම සම්මා දෘෂ්ටික දෙවියනුත් මේකෙන් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය ඔබේ ජීවිතේ ලක්ෂණ සේවා, ඒ වගේම සම්බුද්ධ ශාසනයත් ලෝකයක් දෙවියන් විසින් රැකගෙන ලබත්වා කියලා ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. හොඳයි, පිනතුනි අප විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕන දෙයින් නෝන මිය ගිය මොහොතේ පටන්ම මේ අතන්ට තමගේ හිත සකසා ගන්නට උදව්පකාර කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම ආනන්ද මහත්මයාගේ කල්යාණ මිත්‍ර හැම දෙනාම, ඒ හැම දිනකටමත් අප පුණ්‍ය ආනමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ හැම දිනාගේම සහයෝගයේ උපකාරය නිසා තමයි ආනන්ද මහත්මයාට ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපි හැම දිනකටමත් ආශිර්වාද කරනවා, පින් දෙනවා ආනන්ද මහත්මයා රැක බලාගෙන. ආනන්ද මහත්මයාට ජීවිතේ ඉතාම අවශ්‍යම වෙලාවකදී ඔබ හැම දිනෙකම එකවගේ ඉඳගෙන එතුමාට ශක්තියක් වුණා. එනිසායි තුමාට ජීවිතයේ බොහෝ අභියෝග ජය ගන්නට ශක්තිය ලැබුණේ මේ හැමදෙනාගේම ස්වාමීන් වහන්සේලාගේ උදව්පකාර නිසා. එනිසා මේ පින්කමෙන් ජනිත කරගත්තා උතුම් කුසලය ඒ හැමදෙනාටමත් ආශිර්වාදයක් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් ආනන්ද මහත්මයාතුළු ඔබ හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ජීවනයේ සැනසේවා. ජීවත්වන කාලයේ වැඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ඔබට ආශිර්වාදයක් වේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් නිරෝගීව ජීවත් වන්නටත් මේ කුසලයේ හේතු වීමෙන් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ ධර්මාවබෝධයක් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිර්වාණ සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතෝ